මේක සහන දෙන ගමන් අනිත් පැත්තෙන් ගහන අය බවට පරිවර්තනය වෙලා. පැත්තකින් ජනතාවට සහන දෙනවා කියන චේතනාව උඩ අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය ගමේ සන්ධානට වැඩ කරපු අයට පහර දෙන අයවැයක් බවට මේක පත් කරගෙන තිනවා කියන එකත් මම මේ අවස්ථාවේ මේ ගෞරව සභාව තුළ මතක් කරන්න ඕන. අයවැය දිහා බැලුවම අපි පසුගිය වසර කිහිපය දිහා බැලුවම ආර්ථික සංවර්ධනය, ග්‍රාමීය වර්ධනය සහ ග්‍රාමීය යටිතල පහසුකම් පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාල සීමාව තුළ අපි අවධානය යොමු කළා. ඒ තුළින් ගෞරව සභාපතිතුමනි ගම තුළ යටිතල පහසුකම් වර්ධනයේ විශාල ප්‍රබෝධයක් අපි දැක්ක. මහින්දෝදේ විද්‍යාගාර ගොඩනැගීම තුළ ගමේ දරුවාගේ පාසල් අධ්‍යාපනය තොරතුරු තාක්ෂණය වර්ධනය කරන්න අවශ්‍ය දෙවන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා අපි දැක්කා. දැන් බලාපොරොත්තු වෙනවා පසුගිය රජයේ අපි කරගෙන ආපු හොඳ වැඩපිළිවෙළ මේ ආණ්ඩුව විසින් ඉදිරියට අරගෙන යයි කියන විශ්වාසය අප සතුව තියෙනවා. අද වී ගොවිය ගැන ඔබතුමා උන්නාසලා කතා කරලා තියෙනවා. වී ගොවිය සඳහා රුපියල් 50ක සහන මිලක් දෙන බවට ප්‍රකාශ කරලා තියෙනවා. හොඳයි අපි සතුරු වෙනවා. ජනතාවට සහන දෙන එක පිළිබඳව සතුරු වෙනවා. අපි අනිත් පැත්තට අද අපේ ගම්වල ගොවීන්ගේ වී ටික රුපියල් 25ට 26ට තමයි අලෙවි වෙන්නේ.